මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරටේ 2005 ජනාධිපති වුණාට පස්සේ එතුමා මේ අතීත අත්දැකීම් සියල්ල සැලකිල්ලට අරගෙන අකමැත්තෙන් වුණත් මේ ප්‍රශ්නේ විසඳන්න මානුෂික මෙහෙයුමක් ආරම්භ කරලා එතුමාට කටයුතු කරන්න සිද්ධ වුණා. TNA මන්ත්‍රීතුමාලා සුවන්දරන් මන්ත්‍රීතුමාලා මේ මොනවා කතා කරත් අද මෙතන ඇවිල්ලා මේ මොන යෝජනාවලි UN යෝජනාවලි ගැන කතා කරත් අද උතුරේ ජනතාව මේ නිදහසේ අසිරිය උපලිප්සවෙත් ඉඳිනවා. ඒ වගේම අපි අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව යටතේ මේ යුද්ධෙන් පස්සේ ජාතික සංහිඳියාව පැත්තෙන් ගත්තා වූ ක්‍රියාමාර්ගවල යම් අඩුවක් තියෙනවා කියන එක අපි බොහොම නිහතමානීව පිළිගන්නවා මුලසනේ සභාපතිතුමනි. ඒ වගේම අපි මේ නව රජයේ තියලා යුද්ධෙන් පස්සේ මේ සදා දේශපාලන විසඳුමක් අනිවාර්යෙන් අපි ලබා දෙන්න ඕනේ.